नमस्कार वेवा बुदुरुव नट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दंरुव नट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु पिंगवत्नी උදේවරුවේ අපි ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම විතක්ක සංඨාන සූත්‍රය. දැන් මේ හවස්වරුවේ අපි ඉගෙන ගන්නෙත් මජ්ක්‍ධිම නිකායට අයිති දේශනාවක්මයි. චූල සාරෝපම සූත්‍රය. චූල සාරෝපම සූත්‍රය. සාර කියන වචනේ ධර්මයේ උගන්වන්නේ සාර. සාර කියන්නේ වටිනා දේ, අරටුව, හරය කියන එක තමයි සාර කියන්නේ. එතකොට වටිනා දේ, අරටුව, හරය ගැන වදාළ චූල කුඩා දෙසුම. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණේ. කවුද පැමිණියේ? පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයා. ඔහුගේ නම තමයි පිංගල කොච්ච. එතකොට ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කළ කතාබහ තමයි මේ දේශනාවට පාදක වුණේ. එතකොට අපි මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී උන්වහන්සේගේ බුදු මොවින් වදාළ දේශනා තමයි අපි මේ ඉගෙන ගන්නෙ. එතකොට උන්වහන්සේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට භාවනා කරද්දී අකුසල් ප්‍රහාණය කරගන්නට උදව් වෙන උපාය මාර්ග අපි උදේ ඉගෙන ගත්තේ. එතකොට මේ හවස් වරු ඉගෙන ගන්නේ සාරය ගැන, හරය ගැන උන්වහන්සේ දේශනා කරපු. ඕකට මතක ඇති සාරය කියපු ගමන් අපිට ගාථාවක් මතක් වෙනවා. අසාරේ සාරමතිනෝ. අසාරේ සාරමතිනෝ කියන්නේ අසාරේ, අසාර වූ දේ ගැන සාරමතිනෝ. සාරවත්ති කියන මතේ ඉඳගෙන, හැඟීමෙන් යුක්තව ඉඳගෙන ඉන්නවා. අසාරේ සාරමතිනෝ. සාරේච අසාර දස්සිනෝ. සාරවත් දේ ගැන අසාරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ අසාර වූ දේ ගැන සාරයි කියලා හිතාගෙන ඉන්නවා. සාර දේ ගැන අසාර කියලා හිතන් ඉන්නවා. තේ සාරං නාදි ගච්ඡanti. ඔවුන්ට සාරේ නම් හම්බු වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මිච්ඡා සංකප්ප ගෝචර. ඔවුන් ගොදුරු වෙලා ඉන්නේ මිත්‍යා අදහසකට. ඒක දැන් වර්තමානයේ සමස්ත ලෝකෙටම ඒක බලපාලා නේ. අසාරෝ දේ සාරවත් කියලා ගන්නවා. සාරවද්දී අසාර කියලා ගන්නවා. එතකොට මේ මිත්‍යා සංකල්පයට ඔවුන් අහුවෙලා නිසා ඔවුන්ට සාරවද්දී මුණ ගැහෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙනම් මේ ප්‍රශ්නේ තිබිච්ච නිසා තමයි උන්වහන්සේගේ බුදු මොවින් එවැනි වදන් පිට වුනේ. ඊට පස්සේ උන්වහන්සේ වදාලා සාරංච සාරතෝ ඤත්වා. සාරවද්දේ සාරවද්දේ හැටියට අවබෝධ කරගෙන අසාරංච අසාරතු අසාරෝදේ අසාරදේ හැටියට අවබෝධ කරගෙන තේ සාරං අධිගච්ඡanti. අන්නේ ඇතුණන් සාර්වද්දේ සාක්ෂාත් කරනවා. හේතුව සම්මා සංකප්ප ගෝචර. ඔවුන් පත් වෙලා තියෙන්නේ සම්‍යක් යහපත් කල්පනාවකට. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි හරිදී ගැනීම. අන්න ඒ වගේ මේ හරිදී හොයාගන්න බැරි ගතියක් මේ ලෝකෙට තියෙනවා. හරිදී හොයාගන්න බැරි ගතියක් සාමාන්‍ය මිනිසයාට තියෙනවා නේ. ඒකනේ සාමාන්‍ය මිනිසයාට කියන්නේ ඔහි මයෝක ගන්න ගියා නම් මොකද කියන්නේ? ගිහිල්ලා මඤ්ඤොක් අරගෙන ඉන්න හතර මායින් හොයන්න යන්න එපා කියනවා. එතකොට ඒකේ තේරුම මොකද්ද? මඤ්ඤොක් ගන්න කියපු එක්කෙනාටත් වරදිනවා. ඇයි මඤ්ඤොක් ගන්න තියෙන්නේ එයා කීයක් කරන්න ගිහින් හතර මායින් හොයනවා. සාමාන්‍ය අදහ අපි කරන්නේ දුහ ගිය වැඩේ කරගෙන ඉන්න කියලා කියන්නේ නැද්ද? එහෙනම් අපිට තේරෙනවා ගිය වැඩේ පටලව ගන්න ලෝකයක් තමයි තියෙන්නේ. පටන් ගත්ත වැඩේ ඔව් වරද්ද ගන්න ලෝකෙ තමයි තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ පිංගල කොච්චක් ආවා. මේ බ්‍රාහ්මණතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග හොඳින් කතාබස් කළා. කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා කියනවා භවත් ගෞතමයන් වහන්සේ ඉතින් මේ බෞද්ධින් නෙවෙයි. නමුත් බලන්න මේ කාලේ අර බුද්ධිමත් මිනිස්යාගේ ඇති කියන තමන්ගේ බුද්ධිමත් භවයේ තියෙන වටිනාකම කියලා කියනවා බෞද්ධ ගෞතමයන් වහන්සේ මම මේ පැමිණියේ පුංචි කාරණාවක් දැනගන්න. මොකද්ද ඒ? එයා කියන භාග්‍යතුන් වහන්සේ දැන් ඉන්නවනේ ෂට්ශාස්ත්‍රවරු කවුද? පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, අජිතකේස කම්බලි, පගුද ගච්ඡායන, සංජය බෙල්ලට්ටි පුත්‍ර, නිගණ්ඨ නාත පුත්‍ර. ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ දැන් මේ කාණ්ඩේ ප්‍රසිද්ධයි. බොහොම පිරිස් ඉන්නවා අය කියලා. ඊළඟට ප්‍රසිද්ධ බොහොම ලොකු පිරිසකට ආචාර්ය කියලා. ඝනාචාර්ය. ඝන කියන්නේ සමූහය. සමූහයාට ආචාර්ය ඥාතා. ඥාතා කියන්නේ ප්‍රසිද්ධයි. යසස්සිනෝ කීර්තිමත්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ හොඳ නම පැතිර තිබෙනවා. තික්කං කරා. මේගොල්ලෝ ආගමික මත නියෝජනය කරන අය. සාදු සම්මතෝ බහුජනස් භෝජනය. ඔව් හොඳයි කියලා සම්මත කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ එතකොට මේ බ්‍රාහ්මණ සමාජය තුල පැතිරලා ගිහිල්ලා තියෙනවා ඒ කාලේ හිටපු මේ ප්‍රසිද්ධ ගුරුවරු 6 දෙනා ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ මෙයා, ඉතින් බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ ඇත්තෝ මේ ධර්මය කියන්නේ අවබෝධ කළාද? එහෙම නැත්නම් මේගොල්ලන්ගෙන් කොටසක් අවබෝධ කළාද? කොටසක් අවබෝධ කළා නැද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. අලම් බ්‍රාහ්මණ තිට්ඨේත අනේ බ්‍රාහ්මණේ උන්දලාගේ පාඩේ උන්දලාට ඉන්න දෙන්න. අපිට හොඳ උපදේශයක්. ඒගොල්ලෝ අවබෝධ කළත් අපිට වැඩක් නැහැ. නොකළත් වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ එක අතාරින්න කිව්වා. හැබැයි මේක නිකන් උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ නේ. උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝපාරියත ඥාණයෙන් බලන්න ඇති මියාගේ මනසේ තියෙන ස්වභාවය. ඒ සමහර අය ඉන්නවා දුප්පටි නිස්සග්ගි. ඒ කියන්නේ ගත්තු මතේ අතාරින්න බෑ. ඒගොල්ලොත් එක කතා කරන්න පළක් නෑ. සමහර ඉන්නවා සුප්පටි නිස්සග්ගි. ඒ කියන්නේ ගත්තු මතේ පහසුවෙන් අතාරිනවා. මේ ධර්මයේ තියෙන්නේ පහසුවෙන් අතාරින කෙනාට. අල්ලගෙන කාල් ගෑවි ගෑවි ඉන්න අයට ඒක හරියන්නේ නෑ. ඉතින් ගොඩ බ්‍රාහ්මණය උන්දලගේ පාඩු වෙනදරින්ද ධම්මන්තේ බ්‍රාහ්මණ ධර්මයේ බ්‍රාහ්මණේ මම ඔබට කියා දෙන්නම්. හොඳට තේරුම් ගන්න කිව්වා. ඉතින් බ්‍රාහ්මණතුමා හරි සතුටු වුණා. අන්න බලන්නකෝ. ද එයා මොකක් හරි බුදුරජාන් වහන්සේ ළඟට එන්න මොකක් හරි යට නිමිත්තක් අහු වුණා නේ. එයා කල්පනා කර කර ඉන්න ඇති ලකුවට අහස පොළොව ගැටලම් හිත හිත ඉඳ ඇති. මොකද්ද? මේ ඇත්තන්ගෙන් කවුද මේක අවබෝධ කරලා තියෙන්නේ? කවුද අවබෝධ කරලා නැත්තේ? අබැයි මෙයාගේ හිතේ ඇතිවෙච්ච එක ඇත්ත අදහසක්. ඊරවසේ මෙයා තනියම කල්පනා කළා මම මේක ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් අහන්න ඕනේ. එතකොට මෙයාට විශ්වාසයක් තිබිලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් හරි උත්තරේ ලැබෙයි කියලා. ඊට පස්සේ කියනවා ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ධාක්මණය හොඳින් මෙනෙහි කරන්න කියලා දෙන්න හොඳට අහගෙන ඉන්න කිව්වා. එතකොට මෙයා සතුටු වුණා. කවුද මේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණතුමා? සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා කිව්වා, හොඳයි ස්වාමීනි, මට එහෙනම් මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න කියනවා බ්‍රාහ්මණේක. මේ වගේ වැඩ පුද්ගලෙක් ඉන්නවා අරටුවක වැඩ ඇති, අරටුවකින් පරෝජනේ තියෙන පුද්ගලෙක් ඉන්නවා. මේ පුද්ගලයා අරටුව හොයනවා. අද අරටුවකින් වැඩක් ගන්න ප්‍රයෝජනයක් ගන්න තියෙන පුද්ගලයා අරටුව හොයනවා. අරටුව හොයද්දී හොඳට අරටුව තියෙන ගහ හම්බ වෙනවා. හැබැයි මේ පුද්ගලයා දන්නේ නැහැ අරටුව තියෙන්නේ කොතනද කියලා. ගහ හම්බ වෙනවා, දන්නේ නැහැ අරටුව තියෙන්නේ කොහෙද කියලා. ඒ නිසා මෙයාට ඇත්තටම අරටුව තියෙන තැන හොයාගන්න බැරි වෙනවා. මෙයා දන්නේ නැහැ අරටුව කොහෙද, එළේ කොහෙද කියලා. එළේ කියන්නේ අරටුවට පස්සේ වටේ තියෙන එක. මේක දන්නේත් නැහැ. එතකොට මෙයා දන්නේ නැහැ අරටුව දන්නේත් නැහැ. එතකොට එළේ දන්නේත් නැහැ, පොත්ත දන්නේත් නැහැ. පොත්ත හඳුනන්නේත් නැහැ. ඊට පස්සේ මෙයා ඒ ගහේ තියෙන කොළ දළු හඳුනන්නේ නැහැ. ඒ රස මෙයාට මොකද වෙන්නේ? මෙයා අරටුව කියලා හිතාන අර කොළ ටික අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, එතකොට ඇස් තියෙන කෙනෙක් මේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට පේනවා මේ පුද්ගලෙක් හිටියා, එයා හෙව්වා අරටුව. එයා අරටුව හොයාගෙන යද්දී අරටුව තියෙන ගහක් හම්බ වුණා. නමුත් මෙයා දන්නේ නැහැ මේ අරටුව කුමක්ද කියලා. අරටුව ගත්තොත් මෙයාට ප්‍රයෝජනේ තියෙනවා. නමුත් මෙයා දන්නේ නැහැ අරටුව කුමක්ද කියලා. ඒ නිසා යා අරටුව හොයාගන්න බැරි වෙච්ච නිසා අරටුව අත්හැරියා. එළේ දන්නේ නැහැ. ඒ නිසා එළෙත් අත්හැරියා. පොතු දන්නේ නැහැ. පොත්ත අත්හැරියා. මෙයා හිතුවා අරටුව කියන්නේ ගහේ කොළ දළු කියලා. අතුකොළ කියලා හිතලා මෙයා මොකද කළේ? අතුකොළ ටික කඩාගෙන ගියා. එතකොට අර ඇස් ඇති පුරුෂයාට අනුකම්පාව ඇති වුණා. අනේ මේ අරටුව හොයාගෙන ආපු එක්කෙනාට වෙච්චදී. ඉතින් කියනවා බුදුරජාණන් වහන්සේ වදාළ, ඉතින් බ්‍රහ්මණේ මේ පුද්ගලයා දැන් අරටු හිවි යම් කිසි වැඩකටනේ, එයාට ඒ වැඩේ අර කොළ දළු වලින් හම්බ වෙයිද කියලා හෙව්වා. කොළ අතු කඩන්න ගියාට එයාට අරටුවෙන් කරන කාරණේ හම්බ වෙයිද කියලා හෙව්වා. හම්බ වෙන්නේ නැහැ කිව්වා. මේ වගේ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, බ්‍රාහ්මණේ තව පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා තරටුව අරටුවකින් ප්‍රයෝජනයක් තියෙනවා. එයත් අරටුව සොයනවා. අරටුව සොය සොය යද්දී හොඳ අරටුව තියෙන ගහක් හම්බ වෙනවා. දැන් මෙයා දන්නේ නැහැ ඒ අරටුව කියන්නේ කුමක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසාවෙන් මොකද වෙන්නේ? අරටුව දන්නේ නැහැ නේද? අරටුව අතහැරුණා. එළේ දන්නේත් නැහැ. එළේ අතහැරුණා. ඊළඟට පොත්ත දන්නේත් නැහැ. පොත්තත් අතහැරුණා. දලු අතු දන්නේත් නැහැ. එතකොට මෙයාට හරියට අරටුව තෝරගන්න බෑ. මෙයා හිතුවා අරටුව කියලා, මෙයා හිතුවා ගහේ තියෙන පතුරු පොත්ත. මෙයා ගහ පොතු ගහගෙන ගියා අරටුව කියලා හිතාගෙන. එතකොට අර කලින් එක්කෙනා මොකද්ද කළේ? කොළාතු ටික කඩාගෙන ගියා අරටුව කියලා හිතාගෙන. එයාට අරටුවෙන් ඇති ප්‍රයෝජනේ ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ තැනත්තාට මොකද වුනේ? මේ කෙනා පොතු ගලවගෙන ගියා අරටුවෙයි කියලා හිතාගෙන එයාටත් අරටුව හම්බු වෙන්නේ නැහැ. ඇස්සති පුද්ගලයා දැන් එයා බලාගෙන ඉන්නවා. දැන් මේ ඇස්සති පුද්ගලයාට පේනවා අරටුව හේපු එක්කෙනාට වෙච්ච දේ. ඇයි අරටුව ගැන දන්නේ නැති නිසා නිස්සාර වූ පතුරු තමයි අරන් ගියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය තව කෙනෙක් ඉන්නවා. එයාත් අරටුව සොයනවා. එයා අරටුව සොයාගෙන යද්දී එයාට හම්බ වෙනවා හොඳ අරටුව තියෙන ගහක්. හැබැයි එයා දන්නවා ඒ ගහේ අතුකොළ නෙමෙයි අරටුව කියලා. එනිසා අතුකොළ අතාරියා. එයා දන්නවා පොත්තක් නෙමෙයි අරටුව කියලා. පොත්තක් අතාරියා. නමුත් යා එළයයි අරටුවයි දෙක හොයාගන්න බෑ. ඊට පස්සේ මොකද වුනේ? යා අරටුව තියෙද්දි එළේ ගත්තා. එළිය අරගෙන යා ගියා. අර ඇස්සති පුද්ගලයා බලාන ඉඳලා හිතනවා, අනේ මෙයා අරටු හෙව්වා. අරටු හොයද්දි මෙයාට කොළ රොඩු ටික හම්බ වුණා. මෙයා කොළ රොඩු අතහැරියා. මෙයාට පොතු හම්බ වුණා. පොත්තට හවුනින් නැහැ. ඊට පස්සේ මෙයාට එළේ අරටුවයි අතුරු වෙනස හොයාගන්න බැරි වුණා. ඒ නිසා මෙයා එළේ අරන් ගියා. හැබැයි අරටියෙන් ගන්න ප්‍රයෝජනෙ නම් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තව පුද්ගලෙක් එනවා. එයාටත් අරටුවක අවශ්‍යතාවය තියෙනවා. එයා අරටුවක් හොය හොය යනවා. යද්දි එයාට මහ විශාල වෘක්ෂයක් හම්බ වෙනවා. අරටුව තියෙන. දැන් මෙයා අඳුනා ගන්නවා මේකේ කොළාතු නෙමෙයි අරටුව. එහෙනම් එයා කොළාතු වලින් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මෙයා අඳුනා ගන්නවා පොත්ත ගැන. එයා දන්නා පොත්ත කියන්නේ අරටුව නෙවෙයි. එයා ඒකත් අතාරින පොත්ත ලැබුණා කියලා එයා සෑහීමටපත් වෙන්නේ නැහැ. ඊළඟට මෙයාට ගහ කපාගෙන යද්දී හම්බ වෙනවා එළේ. එයා දන්නවා ඒක එළේ බව. එතකොට එයා ඒකටත් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා දකිනවා අරටුව. දැකලා මෙයා මොකද කළේ? අරටුව අරගන්නවා. එතකොට ඇස්සති කෙනා හිතනවා ඒ කාන්තේම මේ පුද්ගලයා අරටුව ගැන දන්නවා. අරටුව කුමක්ද කියලා තේරෙනවා. ඒ නිසායි මේ පුද්ගලයාට පුළුවන් උනේ කොළාතු වලට අහු නොවි, පොත්තට අහු නොවි, එළේට අහු නොවි අරටුවම අල්ලන්න දක්ෂ උනේ. ආන්නයාට නම් අරටුවෙන් ගන්න ප්‍රයෝජනේ හම්බ වෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍ය හොයාගෙන යන අය ඔන්න ඔය වගේ කිව්වා. සත්‍ය හොයාගෙන යන අය ඔය වගේයි කිව්වා. මේ පිංගල කොච්ච බ්‍රාහ්මණයාට බලන්න මේ කාලේ උන්වහන්සේ මේ දේශනා කරපු දේ කොච්චර නම් අපිට අදට වැදගත්ද. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මේ ලෝකේ සමහරව ඉන්නවා හරි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. පැවිදි වෙලා පැවිදින්නේ කොහොමද? අනේ මට මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕනේ, ඉපදෙන මැරෙන සංසාරයෙන් එතර වෙන්න ඕනේ, දුක් වලින් එතර වෙන්න ඕනේ කියලා හිතාගෙන පැවිදි වෙනවා. පැවිදි වෙලා ටික කලක් යද්දී මවුට ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට අර යමක් කුදෙසාද පැවිදුනේ ඒක මතක නැති වෙනවා කියලා. මතක නැති වෙලා ඊට පස්සේ මම සන්තෝෂයට පත් වෙනවා. ලැබිච්ච ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන මෙතේ තියෙනවා අත්‍යමනෝ හෝති පරිපූර්ණ සංකප්පෝ. දැන් යගේ සංකල්පේ පරිපූර්ණ. ඊට පස්සේ මෙයාට හිතෙනවා මට නෙමෙයි පින තියෙන්නේ. අනිත් අයට පින නැහැ. මටයි ලැබීම තියෙන්නේ, අන් අයට ලැබීම නැහැ කියලා මොකද කරන්නේ? ඊට පස්සේ තමන්ව උසස් කොට සලකනවා, අනුන්ව පහත් කොට සලකනවා. තමන්ට ඥාණයක් දැනුමක් තිබුත් තමන්ගේ දැනුම හරි කියලා හිතනවා, අනුන්ගේ දැනුම වැරදි කියලා හිතනවා. එතකොට තමන් ගත්තු තීරණේ හරි කියලා හිතනවා, අනිත් අයගේ තීරණේ වැරදි කියලා හිතලා අනිත් අයව හිලා දකිනවා, තමාව හුවා දක්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනා ධර්මයේ අවබෝධ කිරීම පිණිස ඊට වඩා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට වඩා අතිශයින්ම ශ්‍රේෂ්ඨ දේවල් තියෙද්දි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට වඩා අතිශයින්ම උතුම් දේවල් තියෙද්දි ඒ උතුම් දේ ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ කියනවා. මේක ගිහියට වෙන්නත් පුළුවන්, පැවිදියට වෙන්නත් පුළුවන්. දැන් ගිහි කෙනෙක් කියනවා මේ ධර්මය හොයාගෙන ධර්මය හොයාගෙන ආවට පස්සේ ඔන්න යාට මොකක් හරි තැනක් ලැබෙනවා, පිළිගැනීමක් ඇති වෙනවා, කවුරු සල්ලකනවා. ඊට පස්සේ යා ඒකට සතුටු වෙවි හිටියොත්, ඒ පිළිගැනීමට තැනට සම්මානයට සතුටු වෙවි හිටියොත් මොකද වෙන්නේ? එයාට ඊට වඩා උතුම් දේවල් සාක්ෂාත් කරන්න හිත නැමෙන්නේ. එය සෑහීමටපත් වෙලානේ. ඒකට සෑහීමටපත් වෙලා සිටිනකොට හිත නැමෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙයා කවුරු වගේද? අරටුව හොයන්න ගියපු එක්කිනා. අරටුව හොය හොය ගියපු කෙනාට අරටුව තියෙන ගහ හම්බ වුණා. හැබැයි අරටුව අඳුනගත්තේ නැහැ. කොළාතු වලට රැවටිලා කොළාතු අල්ලගෙන ඒකෙන් සතුටු වෙච්ච කෙනා වගේ කියනවා. පිනු බ්‍රාහ්මණේ මේ જાතිය ඇත් ලෝකේ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ තව කෙනෙක් කියනවා. එයාත් බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මය හොයාගෙන යනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම හොයාගෙන ගිහින් ඔන්න එයාත් පැවිදි වෙනවා. පැවිදි වෙලා මොන අනේ මට ඉක්මනට මේක අවබෝධ කරගන්න ඕනේ. මට මේ ඉපදෙන මැරෙන සංසාරෙන් එතර වෙන්න ඕනේ කියලා එයා ඉතා සතුටින් ධර්ම මාර්ගය යන්න කල්පනා කරනවා. එතකොට මෙයා ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ වුණාම මිනිස්සු එයා හොයාගෙන ගිහිල්ලා ලාභ සත්කාර දෙන්න පටන් ගන්නවා. හැබැයි මෙයාට ඒකෙන සතුටක් නැහැ. එයාගේ අදහස සම්පූර්ණ වෙලා නැහැ. ලාභ සත්කාර ලැබුණා කියලා එයායි ලාභ සත්කාර පස්සේ යන්නේ. ඒ නිසාම යාට මේ අනිත් අයට පින් නැත මට තමයි ප්‍රසිද්ධිය තියෙන්නේ මට තමයි කීර්ති ප්‍රශංසා තියෙන්නේ කියලා එහෙම හිතන්න යන්නේ නැහැ. එයා ඊට වඩා උතුම් දෙයක් හොයන්න මහන්සි ගන්නවා. උතුම් දෙයක් හොයන්න මහන්සි ගනිද්දී එයා මොකද කරන්නේ? එයාගේ හිතට එයාගේ අදහස තියෙනවනේ ශ්‍රේෂ්ඨ වූ දෙයක් ලබා ගන්න ඕනේ කියලා. මෙයා හොඳට සීල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. සීල් ආරක්ෂා කරගෙන ඉන්නකොට ඒ ගැන යා තෘප්තියටපත් වෙනවා. තෘප්තියටපත් වෙනවා. මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණට මට වැදගත් නෑ. මට ඒව වැඩක් නෑ. මං උතුම් සීලය සමාදන් වෙලා ඉන්නවනේ. මම මේක ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා යා කල්පනා කරද්දී යාට මානිනවා. මානෙවිලා හිතනවා මම තමයි සීලවන්ත, අනිත් අය දුස්සීලයි කියලා. මොකද කරන්නේ? අර සීලෙන් නැවතිලා ඉන්නවා. එයා සීලේ තුල පිහිටලා දිනු කළ යුතු දේවල් අත්හරිනවා. එයා ඒකට වීරිය ගන්නෙ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ දැන් බලන්න, එතකොට වීරිය එක එක තැනදී නැති වෙන හැටි. දැන් යම් වීරියකින් නම් ගෞතම සාසනයට අපි පහ දෙන්නේ පැහැදිලා හරි තැනට අපි ගියේ නැත්නම් වීරිය අතරමඟම නතර වෙනවා. දැන් අර කොළාතු අල්ලගෙන ඒකින් සතුටු වුණා වගේ තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් අල්ලගත්තා. දැන් එයා ඒ කොළාතු අතාරිනවා. අතාරලා ඔන්න පොත් අල්ල ගන්නවා. පොත් කියලා සැලකීම මොකද්ද? බුදුරජාණන් වහන්සේ සීලේ. එතකොට එයා සීලයෙන්ම අල්ලගෙන සීලයෙන්ම සතුටු වෙවි ඉන්නවා. ඒකෙන් එයා සෑහීමට පත් වෙලා ඉන්නවා. ඒ වගේම එයා අනිත් අයට වඩා තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්නවා. අන්න අය හෙලා දකිනවා, තමන් හුවා දකිනවා. දැන් ඕක සාමාන්‍යයෙන් ගිහිගෙදරත් වෙන්න පුළුවන්. දැන් ගෙදර ඉන්නවා නම් එක්කෙනෙක් පන්සිල් දකින සමහරට එයා හැමතිස්සෙම අනිත් අයව හෙලා දකින්න ඒක පාවිච්චි කරනවා. බොහෝ අවස්ථාවලදී අනිත් අයට කියනවා, අයියෝ මොකද්ද ඔය කරන්නේ? ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට පන්සිල් වලට සැක ගන්න බැරිද? මේ බලන්න මං දිහා. එහෙම කියනයි නේද? මේ බලන්න මම මේ සමාදන් වෙච්ච සීලිය ආරක්ෂා කරගෙන ඉන්න හැටි, ඔහෙලට ඒකවත් කරගන්න බැරි හැටි අනේ කියලා එහෙම කියන්නේ නැද්ද? කියනවා. කියලා අනිත් අය පල් කරනවා. එතකොට ඒ මොකද? මෙයා මේකෙන් දැන් සෑහිමට පත් වෙලා දැන් මේ සංකල්පේ පිරිලා පූර්ණ වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආරටුව හොයාගෙන ගිය කෙනා පොත් ඇල්ලුවා වගේ කියනවා. ආරටුව හොයාගෙන ගියපු කෙනා පොත් ඇල්ලුවා වගේ. එයාට අරටුව නම් නෙවෙයි කියනවා, හම්බ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එතකොට එයාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. තුන්වහන්සේ වදාළ බ්‍රාහ්මණය ওই જાතිය අයත් මේ ලෝකේ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේට මේවා පේනවනේ නේ. ওই જાතියත් මේ ලෝකේ ඉන්නවා කියලා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ඔන්න බොහොම හිතේ පැහැදීම ඇති වුණා. පැහැදීම ඇති වෙලා ජීවිතය අත්හැරියා. අත්හැරලා ඔන්න පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් යද්දී ඔන්න මෙයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එන්න පටන් ගත්තා. හැබැයි එහෙම ආවා කියලා මෙයා එක ගණන් ගත්තේ නෑ. මොකද මෙයා හෙව්වේ ඒක නෙවෙයි. එනිසා ඒක ගණන් ගත්තේ නෑ. ඒකෙන් තමන් හුවා දක්වන්න ගියෙත් නෑ, අනුන් හොයලා දකින්න ගියෙත් නෑ. ක්‍රියා ඒක අතහැරියා. එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහුවුන්නේ නැහැ. ඊළඟ සීමාව මහන්සියෙන් මොකද කළේ? සීලය ආරක්ෂා කරන්න පෙළඹුණා. පෙළඹිලා දැන් මෙයා සීලය ආරක්ෂා කරගෙන ඉන්නකොට දැන් මෙයා සීලෙන් සෑහීමටපත් උනේ නැහැ. ඒ නිසා යා සීලය මුල් කරගෙන අනිත් අය වේලා දකින්න ගියෙත් නැහැ. තමා වුණා දක්ව ගන්න ගියේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? මෙයා වීරියේ වඩලා සීලේක පිළිපදලා වීරිය වඩලා හිට ඔන්න සමාධියක් උපද්දව ගත්තා. දැන් සමාධිය උපද්දව ගත්ත ගමන් මෙයාගේ වීරිය එතනින් නැවතුණා. සමාධිය උපද්දවලා මෙයා හිතුවා දැන් මට සමාධිමත් සිතක් තියෙනවා කියලා. එතනින් එයා සෑහීමට පත් වුණා. මට එකඟ වෙච්ච හිතක් තියෙනවා මේ අනිත්‍යගේ හිතවල හැටි කියලා. දැන් ඉතින් මොකද වුනේ? තමන් හුවා දක්ව ගන්න ගත්තා. අනිත් අයව හෙලා දකින්න එකත් අර බලන්න ඔය කාලය ඇතිසේ භාවනා කරනවා. කාලය ඇතිසේ වැඩසටහන් වලට ඔය දැක්කන මේ ඇති කියලා අනිත් අයව හෙලා දැක දැක ඉන්නවා. තමන්ව හුවා දක්ව දක්ව බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයාට තියෙනවා සමාධියෙන් එහා තව දේවල් ගොඩක් තියෙනවා. නමුත් දැන් මෙයා සෑහීමටපත් වෙලා ඉවරයි. දැන් මෙයා දැන් ඒ මාර්ගය තුළ මෙයා තෘප්තියට පත් වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා අරටුව හොයාගෙන ගියපු කෙනා එයාට කොලාතු ටික දැක්කා. කොලාතු අතහැරියා. පොත්තත් අහු වුණා. පොත්ෙනු සෑහීමටපත් උන්නේ නැහැ. එලේ අහු වුණා. එලේ අරටුව කියලා හිතුවා. හැබැයි මෙයාට අරටුව අහු වෙන්නේ නෑ කියලා. දැන් බලන්න කොච්චර ඉන්නවද එහෙමනේ. ඔන්න සමාධියක් වඩනවා. සමාධිය වඩලා සමාධිය තුළ පිරිපුන් සංකල්ප ඇතුව ඉඳගෙන සමාධිය නැති වෙච්ච ගමන් වැටෙන්නේ කොච්චර ඉන්නවද නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ආසනීපෙල හොඳටම රෝගාබාධෙන් හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ආසනීප නිසා ගිහිල්ලා ඇව්වා පින්වත් භික්ෂුව ඔබට කොහොමද කියලා. අනේ භාග්‍යතුන් වහන්සේ මට ඉන්න අසනීපේ වැඩි වෙන මගේ හිතේ කිසි සතුටක් නැහැ කිව්වා. අයි කියලා ඇහුවා. ඔබට ඔබගේ ජීවිතය ගැන ඔබේ හිත ඔබට චෝදනා කරනවද කියලා ඔබේ ජීවිතය ගෙවපු හැටි ගැන. අනේ භාග්‍යතුන් වහන්සේ මට එහෙම චෝදනාවක් කරන්නේ නැහැ කිව්වා. එහෙනම් මොකද්ද මේ පීඩාව කියලා ඇහුවා. අනේ භාග්‍යතුන් වහන්සේ මට සමාධිය තිබ්බා. දැන් ඒක නැහැ කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ උදල් භික්ෂුව මේ ශාසනයේ සමාධිය හරය කරගත් එකක් නෙමෙයි මාගේ ධර්මයේ. මාගේ ධර්මයේ සමාධිය හරය කරගත් එකක් නෙමෙයි විමුක්තිය හරය කරගත් එකක් කිව්වා. ඒ නිසා ඒකට කම්පා වෙන්න එපා කිව්වා. එතකොට ඒක හරය කරගත්තොත් තමයි ඒක ඉක්ම යන්න බැරි. ඒක හරය කරගන්න නැතුව හරියම දේ හිතේ තියාගෙන ඉතුත් මෙන්න මේකයි මම හොයන්නේ කියලා. එතකොට අර ලැබිච්ච දෙයින් හිත සන්තෝෂ වෙන ගතිය නැති වෙලා ඊළඟ අපේක්ෂාව ඇති වෙනවා ධර්මාර්ගය ගැන. ඒ වගේ බුදුරජාන් වහන්සේ අර බ්‍රාහ්මණයන්ට කිව්වා බ්‍රාහ්මණි ඔය වගේ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා සමාධිය ළඟ නතර වෙච්ච අය. කොටසක් නතර වෙලා ඉන්නවා කොහේද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ළඟ නතර වෙලා ඉන්නවා. තව කොටසක් නැවතිලා ඉන්නවා සීලේ ළඟ. තව කොටසක් නැවතිලා ඉන්නවා සමාධිය ළඟ. බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් එතකොට ඒ જાතියක් තියෙන තවත් ඉන්නවා කිව්වා කොටසක්. තව පුද්ගලෙක් ඉන්න ඉතාම ශ්‍රද්ධාවන්තයි ධර්මයේ අවබෝධ කරන්න ඕනේ. ඉපදෙන බැරිම සංසාරයෙන් එතෙර වෙන්න ඕනේ. අනේ මටත් යම්කිසි ජීවිතේ රැකවරණයක් ඕන කියලා හිතාගෙන යත් පැවිදි වෙනවා. ඔන්න ටික කාලයක් යද්දී යාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න ගන්නවා. එතකොට යා ඒ ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් ওই ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම් ගිහි ගෙදරට ලැබෙනවනේ. එතකොට ගිහියෙක් ඉන්නවනේ ඒකට මුලා වෙන අයනේ. මුලා වෙන අය ඉඳන්න ටික දවසක් ඔන්න එක්කෙනෙක් ඉස්සලා තනියම එනවා වැඩසටහනකට. තනියම ඇවිල්ලා ඔන්න දැන් හිත පහදිනවා. පහදිලා අනිත් එක්කෙනාට කියනවා ආන් ධර්මයේ අතන කියනවා යමං කියලා එක්කන් එනවා. එතකොට එක්කෙනා දෙන්න වුණා. ඊට පස්සේ තව ටික දවසක් ගිහලා තවත් යාළුවන්ට කතා කරන්න කියනවා. ආන් අතන ධර්මයේ තියෙනවා යමන් කියලා එකක් යනවා. දැන් හිතට පරණ කවුද? අර ඉස්සෙල්ලාම අපිට. දැන් danni මෙලතු යන නඩී ගුරා වෙනවා. වෙන්නේ නැද්ද එහෙම? වෙනවා. ඊරෝස යාට කට්ටිය කියනවා එහෙම නෙමෙයි අයියේ. නැත්නම් එහෙම නෙමෙයි අක්කණ්ඩි අපි වාහනය කරන් යන් කියලා. ඔන්න ඊට පස්සේ යා මුල් වෙලා මොකද වෙන්නේ? වාහනයක් කරගෙන එනවා. දැන් නිකම්ම යා නායකයා වුණා. ඊට පස්සේ යා තමයි අනිත් ඇයට උපදෙස් දෙන්න ගන්න. එයා ගියේ මොකේද? එයාට වෙන්නේ මොකද්ද? එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඊට පස්සේ යා සතුටු වෙන්නේ ධර්මිය හොයන්න නෙමෙයි. අර පුංචි නායකත්වෙට. ඊට පස්සේ අර පිරිස මැද්දේ යාට තියෙන ඊරවස කට්ටියට කියනවා අනිත් කට්ටිය මේ අපේ කලන මිතුරා. ඔවුන් යාට ඉතින් හරි සතුටුයි. පරිපූර්ණ සංකප්පෝ. සංකල්පේ දැන් පිරිපුන්. ඕම් මෙයා පෙන්ලා කියනවා මේ අයියා නිසායි අපි මේ සිසරණයට ආවේ. මෙයා නිසායි අපිට මේ ධර්ම මාර්ගයේ විවෘතුනේ. මේ අපේ කල ඕන්න මාන්නේ වෙන්න බැරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ටික දවසක් ගියාම එයාට හිතෙනවා මමත් පණ කියන්න ඕනි දැන්. ඊට පස්සේ කට්ටිය කියනවා දැන් අයියේ දැන් නැත්තම් අයියේ අක්කේ නැත්තම් ඇන්නේ මේ දැන් බොහෝ කලක් නේ ඔයා ගිහින් මේ ඇත්තන්ගේ දහම් ගැටලුව ගැටෙනවා මේ විසඳලා දෙන්න කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේක විසඳන්න යනවා. දැන් මෙයාට ඕනේ කරුණාකාරා එකතු කර කර මෙයා කරන්නේ. දැන් ඉතින් මෙයාට ලැබෙනවා මොනවද? ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. ඔන්න උතන තමයි යා නවතින්නේ. වෙන නවතින තැනක් නැහැ. එතකොට එතන නැවතිලා ඊට පස්සේ මොකද කරන්නේ? ඇයි දැනුම හුවා දක්වගෙන එයා ඒකෙන් තමයි ඊට පස්සේ පිරිස හසුරවන්නේ. හොයාගෙන ගියේ මොකද්ද? හාම්බ වුණේ මොකද්ද? ඉතින් ඒ නිසා අපිට මේ ධර්ම මාර්ගයේ යද්දී වරදින්න තියෙන තැනමයි වැඩි. වරදින්න තියෙන තැනමයි වැඩි. ඉතින් ඔහොම ගිහිල්ලා ඕන කෙනෙක් භාවනා කරනවා. අම සීලෙත් ආරක්ෂා කරලා භාවනාත් කරලා දැන් මියාව කාටවත්ම මේචල් කරන්න බෑ. ඇයි? සමාධියක් ලැබිලා. මම මතකයි එක උපාසක වුණ හැකිනේ හිටියා. ආවා. ඇවිල්ලා කිව්වා අනේ මන් දැන් වයසයි. මට දැන් බණ භාවනා කරගන්න ඕනි ඉක්මනට කියලා. ඉතින් අපි භාවනාව පොඩ්ඩක් කියලා දුන්නා. දැන් භාවනාවත් දැන් මෙයාට ටිකක් වැඩුණා. මොන හිතත් සමාධිමත් වුණා. ඊරෝස මම කිව්වා මේ ඈත මේ ශාකාවකට ස්වාමීන් වහන්සේලා අලුතෙන් පිටත් වුණා. අංකෝ පාසක මහත්තයා නම් ගිහිල්ලා මේ අත්තන්ට උදව් කරගෙන ඉන්න කියලා. ගියපු ගමන් ගෙදරක වුණත් හිතන්න බලන්න අලුත් තැනකට ගියොත් මුලින් නැද්ද වැඩපොළවල් කරන්න? අස්පස් කරන්න තියෙනවා, අතුපතු ගන්න තියෙනවා, පිරිසිදු කරන්න තියෙනවා, බඩමුට්ටු එක පිළිවෙලකට හරිගස්ස ගන්න තියෙනවා. ගොඩක් දේවල් තියෙනවනේ ගෙදරක වුණත්. මේ වුණත් එහෙමයි. ටික දවසක් යනකොට ඊට පස්සේ මේ උපාසකුන් නැහැට මොකද වුනේ? මම මේ වටේ මෙ ආවේ. පාලුගේ අතිබයි නැහැ වත්තේ. මෙයා පාලුගේ ස්තූපය කියලා දැන් භාවනා කරනවා. ඊට පස්සේ ස්වාමීනාථ ළඟ ගහලා කියලා තිනු උපාසක මහත්තයෝ හැම කරන්න එපා. දැන් පිටස්තර ගියේක ස්තූපය කියලා භාවනා කරද්දී මේ මං එක්කන් ආපු එකේනා ඊට පස්සේ අපිට හරිය ප්‍රශ්නයකට මූණ දෙන්න වෙනවා. ඔහෙලා මේ ඇවිල්ලා තියෙන සිවුරු දාගෙන භාවනා කරන්න නෙවෙයි. දැන් හරිය දැන් බයිනෝ. දැන් බේරෙන්න බැරිද නේ? මට කිව්වා මෙන්න මෙහෙමයි කියලා තින්නේ අපේ උපාසකුන්නේ එවනවා කිව්වා. උපාසකුන්නේ ආව දැන්. පාරණ උපාසකුන්නේ නැහැ. උපාසකුන්නේ ඇවිල්ලා කිව්වා කවුරුවත් භාවනා කරන්නේ නැහැ කිව්වා. උපාසකුන්නා හිතන් ඉන්නේ ඔක්කොම තුන් උපාසකුන්නා හැට පෙන්න පෙළට භාවනා කරන්න ඕනේ. කවුරුවත් භාවනා කරන්නේ නැහැ කිව්වා. මම විතරයි කිව්වා භාවනා කළේ මට හරියට කරගන්න නැහැ. මේ අතුපතු භාවනා සුද්ධ කරන ඉවරයන්නේ. ඊරස මංගෙල වෙන මංකු පාසි මාත්‍ය ආවේ කොහොමද? ඒක තමයි මම කියලා නා කියලා මේ හොද්දට මටත් සැර කළ ගියා යන්න. ඕං අරටු ගත්ත විදිය. එතකොට බලන්න හම් වේද අරටුව? අරටුව හම් වෙන්නේ නැනේ. දැන් බලන්න අරටුව හොයාගෙන යන කෙනෙකුට අරටුව තේරුම් නොයාම කොච්චර ප්‍රශ්නයක්ද? තමන් සොයන්නේ මොකද්ද කියන කාරණය ගැන හරි අවබෝධයක් නොතිබුණොත් ඉස්සරහට එන දේ තුළ එයා ලොක් වෙනවා. යකඩ කූඩුවක වැටෙනවා වගේ ලොක් වෙනවා. ආ එළියට නම් ඇවිලි බොරු. ඒ නිසා හරියටම මේ ධර්ම මාර්ගය තුළ අරටුව මොකද්ද කියලා තේරුම් අරන් සිටියේ කෙනා හිම නැහැ. යා හිමින් හිමින් හරි යා යා ඊ ගමන. ඒ නිසා සමාධිය තුලත් සමහරු නැවතිලා ඉන්නවා. මොකද අනිත් අයට ඒක නැහැ, පොදු දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඒකෙන් සන්තෝෂ වෙවි ඉන්නවා. ඊට පස්සේ නිකම්ම යාට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඇයි සමාධිය තියෙන අයද වැඩි, සමාධිය නැති අයද වැඩි? සමාධිය නැති අයනේ වැඩි. ඒතකොට එයා ඉස්සරහා මෙයා එයාගේ සමාධිය ගැන කියද්දි මට මෙහෙම ඉන්න පුළුවන්, මෙහෙම ඉන්න පුළුවන් කියලා අනිත් අය නිකන් වසී වෙනවා වගේ වෙනවනේ. ඊට පස්සේ අනිත් අය කියනවා අනේ එහෙනම් අපිට පොඩ්ඩක් කියලා දෙන්න කියනවනේ. එතකොට මේකට මෙයා ආවි වෙනවා. හැබැයි ඊට පස්සේ ආවි වෙන යාට කොල්ලාතු. ඇයි එතනින් හම්බ වෙන්නේ කීති ප්‍රසංසානේ? ඉතින් මේ නිසා හැම කිසෙම තියෙන මාර්ගයේ වැඩෙන්න උදව්වක් නෙමෙයි, මාර්ගයෙන් වැටෙන්න උදව්වක්. ඉතින් ඒකිරුත් බේරිලා කෙනෙක් කොන්න සමාධියම දියුණු කරගෙන යනවා. සමාධිය දියුණු කරගෙන යද්දි මේ මෙයාට පේනවා දෙවියන් බඹු ඥාන දර්ශනේ. ඒකට මොකද්ද කියන්නේ? ඥානයෙන් දෙවිවරු පේනවා, යනවා පේනවා, එනවා පේනවා. දැන් මෙයා මේකෙන් උදන් අනනවා. මට දැන් දෙවියෝ පේනවා, ඊළඟට මට දැන් ඈත තියෙන දියක් පේනවා කියලා දැන් මෙයා ඥාන දර්ශනේ සතුටු වෙනවා. මේක මොකක් වගේද? නැවතුණා සිවිය ළඟ නැවතුණා වගේ. පොත්ත තියෙනවා, සිවිය තියෙනවා, එලේ තියෙනවා, කොළාසු තියෙනවා. කොළාසු තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. පොත්ත තමයි සීලය, සිවිය තමයි සමාධිය, එලේ තමයි ඥාන දර්ශනේ. ඥාන දර්ශනේ ගාව යා ඕන්න නවතිනවා. දැන් හිතන්න බලන්න ලෝකේ කොච්චර අමාරුද හරේ කරා යන්න. කෙනෙකුට කොච්චර නම් අභියෝගයක්ද? අපිට හිතෙන්නේ නිකන් හරි ලේසි එකක් කියලානේ. කොච්චර නම් අභියෝගයක්ද මේ ශ්‍රේෂ්ඨ වූ දයන් කරා යන්න? දැන් මෙයාට මේ ඥාන දර්ශනීයට වඩා වටිනා දෙයක් තියෙනවා. මොකද මේ වටිනා දෙයට අහුවෙන්නේ එයා එතනට යන්නේ නැහැ. එයා ඒකට වීරිය කරන්නේ යතනින් ය සතුට වෙනවා. මේ ඔක්කොටම පදන වෙලා තියෙන්නේ මලාව සත්කාර. ඒ සීලේ හම්බුණත් එයා තමා හුවා දක්වන්නේ ලාභ සත්කාර නිසානේ. සමාධියක් ලැබුණත් හුවා දක්වන්නේ ලාභ සත්කාර අපේක්ෂා වෙන්නේ. ඥාන දර්ශනය තුනත් හුවා දක්වන්නේ ලාභ සත්කාර අපේක්ෂාවක් මිසක් අරටුව අපේක්ෂා වෙන්නම් නොවේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ එයාට හම්බු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයාට බ්‍රාහ්මණය තව පුද්ගලෙක් ඉන්නවා කියලා ලෝකේ. මේ පුද්ගලයා මේ ධර්මය අහලා හිත පහදාගෙන ඔන්න ඔක්කොම අතහැරලා දාලා ගිහින් පැවිදි වෙනවා. පැවිදි වෙන්නේම මට මේ සංසාරෙන් එතර වෙන්න ඕනේ කියන අදහසින්. නමුත් ටික කලක් යද්දී අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආපු ගමන් අර එතනින් සෑහෙනපත් වෙන ලෝකෙ. නමුත් මෙයා සෑහෙනටපත් වුණේ නැහැ. ඔන්න දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආවා, සෑයමටපත් වුන්නේ නැහැ. ඒක යා ගණන් ගත්තේ නැහැ. එතකොට මේකෙන් එකක් පේනවා, තමා හුවා දැක්විල්ලයි අනුන් හිලා දැකීමයි ඇතිවන්නේම සෑහිමටපත් වීමෙන්. සෑහිමටපත් වෙන්නේ නැති එක්කිනාට අපේක්ෂාවක් තියෙනවා දිනු කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දේවදත්ත ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ දේවදත්තට මහණෙනි වැරදුනේ ඉස්සරහට කරන්න තියෙන හැම දෙයක්ම තියෙද්දී ලැබිච්ච සමාධියෙන් ලැබිච්ච ඊර්දියෙන් සෑහිමටපත් වීම. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණකොට දැන් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කිව්වා, භාග්‍යවතුන් වහන්සේ 500ක් දානි කරත්ත දේවදත්ත ළඟට වුණා අදාසත්ත රජුළු පිටත් කරනවා කිව්වා. ඒත් 500ක් කරත්ත වලින් යන්න එතකොට තනියම කන්න නෙමෙයිනේ. එතකොට කොච්චර පිරිසක් එයාට වට වෙලා ඉන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා කේල් ගහ පීදුනා වගේ කිව්වා. ඒ කේල් ගහ පීදුනාම කේල් ගහේ ආයස ඉවරයි. කේල් ගහේ අවසානයේ තමයි කේල් ගහ පීදීම. මේ වගේ කිව්වා මේ හිස් පුද්ගලයාට ලැබිච්ච ලාභ සත්කාර. අසත්පුරුෂයා ගැන විස්තර කරන්න, අසත්පුරුෂයාට ලැබෙන ලාභ සත්කාර කීන බල්ලාගේ මුඛයේ පිට බැඳ වගේ කියනවා. ඒ කාලේ දඩයම් බල්ලන්ගේ මෝණේ හොම්බේ සත්තුන්ගේ පිට බැඳිනවලු. බැඳපු ගමන් අර ඉව තදයට එනවා ලේ ඉව. ලේව තදේට අනුගව මේක පිටල එහෙලා පිටත් කරාට පස්සේ මේක පිස්සා වගේ යනවා දඩයන් හොයාගෙන. ඒ වගේ කියනවා ලාභ සත්කාර වලින් පිස්සු වැටුනහම අසත්පුරුෂයා. බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ ඉවැනි උපමා කියවෙන්න මේක කොච්චර භයානක ස්වභාවයක් තියෙනවද. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව කියලා එයා ඒක ගණන් ගන්නේ නැහැ. ඕන්න එයාට අපේක්ෂාව තියෙනවා සීලේ. දැන් ඕන්න සීලේ දියුණු කරගත්තා. සීලේ දියුණු කරගත්තට පස්සේ එයා ඒකෙන් සෑහීමට පත්වන්නේ නැහැ. සංකල්පයේ පිරිපුන් නැහැ. ඊට පස්සේ එයා අදහස් කරනවා සමාධිය දියුණු කරගන්න. ඕන්න සමාධියත් වැඩෙනවා. එතකොට මේ සමාධියත් වැඩනවා කියලා එයා ඒකට සෑහීමට පත්වන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔව් ඥාන දර්ශනය ඇති වෙනවා. ඥාන දර්ශනය ඇති වුණා කියලා එයාට ඒක වැදගත් වෙන්නේ නැහැ. එයා ඒක ගණන් ගන්නෙත් නැහැ. එයා කල්පනා කරනවා මට මීට වඩා ශ්‍රේෂ්ඨ වූ දෙයක් මම හොයන්නේ. ඉතින් මම ඒකම හොයන් යනවා කියලා ධර්මමාර්ගය තුළම එයා ගමන් කරනවා. ආන් එයාට හම්බ වෙනවා කියනවා බුදුරජාන් වහන්සේ වදාලා. අන්න එයාට නම් හරටුව මුණ ගැහෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඥාන දර්ශනයට වඩා ශ්‍රේෂ්ඨ වූ දේ බ්‍රාහ්මණය කුමක්ද? ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බ්‍රාහ්මණය මේ දිව්‍යයන් එක්ක කතාබස් කරන ඥානයට වඩා පළවෙනි ධ්‍යානයේ තුල බොහෝ වේලා වාසය කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ වූ දෙයක් කියනවා. එතකොට දැන් අතන සමාධිය කියන්නේ එතකොට ධ්‍යාන සත්‍යයටවත් පාත් නොවෙච්ච සමාධියකින් තමයි ඥාන දර්ශනය එන්නේ. එතකොට ඥාන දර්ශනය එනකොට නිකන් චිත්ත ඒකාග්‍රතාවයකින් ඒකට තමයි ගොඩක් රැවටෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත්තු ප්‍රීති සුඛය ඇති විතරක විචාර සහිත ප්‍රථම ඥානීයත පැමිණ වාසය කරන ලැබෙනවා නම් අර ඥාන දර්ශනයට වඩා ප්‍රණීතයි කියනවා. ඒකේ ඥාන දර්ශනයට වඩා උතුම් කියනවා. ඒ මොකද එහෙම කියන්නේ හේතුව? දැන් බලන්න හිතලා සමාධියක් තුළ අකුසල ධර්මයන් යටපත් කරගෙන කුසල ධර්මයක් තුළ හිත පිහිටුවාගෙන ඉඳෙද්දී ඒ හිත පිරෙන්නේ නැහැ. ඒ හිතේ වැඩිමක් තියෙනවා. ඥාන දර්ශනය තුළ මාන්නයට බලපානවා. මෙතන මාන්නයකට බලපාන්නේ නැහැ. ඒතර අපිට ගොඩක් විලාට පේනවා දැන් ගොඩක් සමාධිය තුළ මත් වෙන්නේ අර සමාධි මාත්‍රයකින්. ධ්‍යානයක් උපද්දලා බොහෝ වෙලා ධ්‍යානය තුළ ඉඳලා නෙමෙයි. එතකොට ඊළඟට තියෙනවා බුදුරජාන් වහන්සේව දාලා ඒ වගේම බ්‍රාහ්මණය මේ විචක්ක විචාර සංසිඳවාගෙන දෙවනි ධ්‍යානයට පැමිණ සිත එකඟ කරගෙන වාසය කරනවා නම් සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇතිව ඒකත් අර ඥාන දර්ශනීයට වඩා උතුම් දෙයක් කියලා. ඒකත් ඥානද. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ මේ විස්තර කරන සමාධිය අයිතිවන්නේ අරටුව කරා යන්නයි. ඊළඟට උන්වහන්සේ විස්තර කරනවා තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කිරීම උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සපසේ වාසය කිරීම අර ඥාන දර්ශනීයට වඩා උතුම් දෙයක්. ඊළඟට උන්වහන්සේ හතරවෙනි ධ්‍යානය ගැන විස්තර කරනවා. ඒ හතරවෙනි ධ්‍යානට ඇවිල්ලා වාසය කිරීම ඥාන දර්ශනීයට වඩා උතුම් දෙයක්. ඊළඟට උන්වහන්සේ අරූප ධ්‍යාන හතර විස්තර කරනවා. අරූප ධ්‍යාන හතර විස්තර කළා. උන්වහන්සේ විස්තර කරනවා නිරෝධ සමාපත්තිය. ඒ කියන්නේ අරූප ධ්‍යාන හතර තමයි ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, දේව සංඥා නා සංඥායතන. අරූප සමාපත්තිය හතරෙන් එහා තියෙන්නේ මොකද්ද? නිරෝධ සමාපatti සංඥාවේදීත නිරෝධ සමාපත්තිර සමවැදී වාසය කරනවා. ප්‍රඥාවෙන් දැකලා යගේ ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා. මේකට තමයි අරටුව කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊරෝස උන්වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය අරටුවක් හොයන්න පුද්ගලෙක් යනවා. අරටුවක් හොයන්න පුද්ගලෙක් යද්දී අරටුව සොයද්දී හොඳ සාරවත් අරටුවක් තියෙන වෘක්ෂයක් හම්බ වෙනවා. මේ පුද්ගලයාට මේ වෘක්ෂය කොළාතු පේනවා. එයා ඒක කොළාතු හැටියටම දකිනවා. මේ පුද්ගලයා මේ වෘක්ෂයේ පොතු පේනවා. එයා පොතු හැටියටම දකිනවා. මේ පුද්ගලයාට මේ වෘක්ෂයේ සිවිය පේනවා. මේක සිවිය හැටියටම දකිනවා. මේ පුද්ගලයාට මේ වෘක්ෂයේ එළය පේනවා. මේක එළය කියලා දකිනවා. මේ පුද්ගලයාට මේකේ අරටුව පේනවා. මෙයා ගානට අරටුව ගන්නවා. අනිත්‍යවට අහු නොවේ. මේන් මේ වගේ කියනවා අරටුව ගන්න එක්කෙනා. ඊළඟට කියනවා ඉතිකෝ බ්‍රාහ්මණ නයිදම් බ්‍රහ්මචර්යං ලාභ සක්කාර සිලෝකානිසංසං. ඒ නිසා බ්‍රාහ්මණේ මේ නිවන් මඟ තිබෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනුසස් කොට නොවේ. න සීල සම්පදානිසංසං. මේ නිවන් මඟ තිබෙන්නේ සීල සම්පත්තිය අනුසස් කොට නොවේ. න සමාධි සම්පදානිසංසං. මේ නිවන් මඟ තිබෙන්නේ සමාධි සම්පත් අනුසස් කොට නොවේ. න ඥාන දස්සනානිසංසං. මේ නිවන් මඟ තිබෙන්නේ ඥාන දර්ශනේ අනුසස් කොට නොවේ. යාචකෝ අයම් බ්‍රාහ්මණ අකුප්පා චේතු විමුක්ති. බ්‍රාහ්මණය නොසෙල් වෙන, අකෝප කියන්නේ අකම්පිත, නොසෙල් වෙන නොපිරිහෙන චිත්ත විමුක්තියක් ඇද්ද? අකෝප කියන්නේ නොපිරිහෙන, නොපිරිහෙන චිත්ත විමුක්තියක් ඇද්ද? චිත්ත විමුක්ති කිව්වේ නිවන. නිවනක් ඇද්ද? ඒත දක්ෂ මිදම් බ්‍රාහ්මණ බ්‍රහ්මචර්යයන්. මේ නිවන් මඟ තියෙන ඒ සාරේ කොටගෙනයි. ඒතන් සාරං ඒතන් පරිෝසන. එතන ඉවරයි කියනවා. අපේ වැඩ පිළිවිල එතන ඉවරයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා දීපු නිසා තමයි බුද්ධ කාලේ බොහෝ දෙනෙක්ගේ අරටුව කරා ගියේ. ඒ හරේ කරා ගියේ. ඒ හරේ තුල අවබෝධ කරගත්තේ. ඉතින් මේ වගේ දේශනා කළාම පිංගල කොච්ච බ්‍රාහ්මණට හරි සතුටුයි. සතුටු වෙනා කියනවා භවන් ගෞතමයන් වහන්ස ඉතා සුන්දරයි කියනවා. භවත් ගෞතමයන් වහන්ස ඉතාම සුන්දරයි. භවත් ගෞතමයන් වහන්ස මේ මුණින් අතට හරවලා තිබිච්ච බඳුනක් කෙලින් අතට හිටිවා වගේ කියනවා. ඊළඟට වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්වුවා වගේ කියනවා. මම්මුලා විලා හිටපු කෙනෙකුට හරි පාර පෙන්වුවා වගේ. ඇස් ඇති කෙනෙක් අන්ධකාරයේ සිටිද්දී එයාට රූප පේන්න පහනක් පත්තු කළා වගේ. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ මට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේවයි, භාග්‍යතුන් වහන්සේ මම සරණ යනවා, ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යනවා. දැන් බලන්න මෙයා කලින් බෞද්ධ නෙවෙයි. ඊට පස්සේ කිව්වා උපාසකම් මම් බහං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානපේතං සරණං ගතන්ති. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියති තුරාවට මම තෙරුවන් සරණ ගිහේ උපාසකයෙක් හැටියට පිළිගන්නා සීක්වා. දැන් බලන්න දැන් මේ කෙනා මේ ධර්මය අහලා එතකොට මෙයාට මොකද වුනේ? පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට මොකද වුනේ? එයාට මේ ගැන පැහැදුනා. එයාට තේරුම් ගියා මේ කියන කරුණු සත්‍යයි. මේ කියන කාරණේ ඇත්ත. මේ කරුණ පැහැදිලි වුණා. එතකොට මේ පැහැදිලි වුණාට පස්සේ දැන් මෙයා උපාසකයෙක්නේ. දැන් උපාසකෙක් හැටියටත් මෙයා යම් කිසි හරයක් මේ ජීවිතේ හොයනවා නේ. එතකොට මෙයා හොයන හරයක් මෙයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙයා මේ හරය හරියට තේරුම් ගත්තොත් විතරයි. නැත්නම් එයාට මේ හරය ගන්න හම්බ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ බොහෝ ගිහි අය හිටියා. මේ ගිහි ගෙවල් වල පාසය කරපයි හිටියා. බොහෝ දෙනෙක් මේ ධර්ම මාර්ගයේ කුමක්ද කියලා තේරුම් අරන් හිටියා. ඒ තේරුම් අරගෙන සිටියේ ඒ නිකං කියවන්නන් වාලේ කියවීමට නොවේ. ඒ තේරුම් අරගෙන සිටි හැබෑව ශ්‍රාවකේ බවට පත් වෙලා. දැන් අපිට අමාරු වැඩි ඕකනේ. දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගාව නැවතුනොත් එයාට හැබෑම ශ්‍රාවකෙක් වශයෙන් මේ ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ තමා හුවා දක්ව ගන්නවනේ. තමා හුවා දක්ව ගන්න ගියාට පස්සේ එයාට ශ්‍රාවකත්වයමයි අහිමි වෙන්නේ. සීලේ තුලක් තමා හුවා දක්ව ගන්න ගියොත් එයාට අහිමි වෙන්නේම ශ්‍රාවකත්වයමයි. සමාධිය තුල තමා හුවා දක්වන්න ගියොත් එතන අහිමි වෙන්නේම ශ්‍රාවකත්වයමයි. බුදුරජාණන් වහන්සේ ඒකේ හැමතිස්සම දේශනා කරලා තියෙනවා ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා කියලා. උන්වහන්සේගේ ශ්‍රාවකයාට මොන වගේ ශ්‍රාවකෙක් කියලාද කියන්නේ? ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා. මොකද ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා ප්‍රඥාව තුලින් ඇති කරගත්තු පැහැදීමක් තියෙනවා. ඔබ දන්නවනේ පැහැදීම් දෙකක් තියෙනවානේ. ආකාරවතී ශ්‍රද්ධා, අමෝලික ශ්‍රද්ධා කියලා. අමෝලික ශ්‍රද්ධා කියන එක බොහොම ලපටි එකක් නේ. කියන්නේ එක්කේ පැහැදිලිම තියෙන යාත් එක hina වෙනකන් කතා කරනකන් එයාව පිළිගන්නකන් එයාට ඒ සමාජය තුල තැනක් තියෙනකන් තමයි ඒ පැහැදිලිම තියෙන. ඒකට ඒ පැහැදිලිම මොකද්ද? අමෝලිකා සද්දා. එතකොට එතකොට එයාගේ මතයක් ප්‍රතික්ෂේප කළොත් එයාගේ පැහැදීමත් ඒකමම ප්‍රතික්ෂේප වෙලා යනවා. හැබැයි ප්‍රඥාවන්ත ශ්‍රාවකයාගේ පැහැදීම නිහතමානී එක. ඒ කියන්නේ ආකාරෝති සද්දා. කරුණ සහිතව ඇති වෙන පැහැදීම නිහතමානී පැහැදීම. කෑ වැටුනොත් වැටිච්ච බව දන්නවා. නැගිටින්න කැමති නැගිටිනවා. එතකොට ඒ වගේ අර ප්‍රඥාවන්ත ශ්‍රාවකයා, ඒ කියන්නේ ආකාරවති සද්ධාවට පත්වෙච්ච ශ්‍රාවකයා අහංකාර වෙන්නේ නැහැ. නියතමානි වෙනවා. ඒක තමයි විශේෂයෙන්ම පැහැදිලිව පේන්නේ දේශනාවල. ආකාරවති ශ්‍රද්ධාමිත්තු කෙනා හැමදෙස්සෙම නිහතමානී වෙනවා. අර අමූලික ශ්‍රද්ධාවෙන් ඉන්න එක්කෙනා හැමදෙස්සෙම අහංකාර වෙනවා. අයියාගේ පැහැදීම තියෙන්නේ මමත්වයෙන්. එක්ක සක්කාය දිට්ඨිය. එතකොට සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨියෙන් ජීවිතේ හැමදෙස්සෙම බලන කෙනා හැමදෙස්සෙම සතුටු වෙනෝනේ මමත්වයෙන්. මමත්වයෙන් සතුටු වෙන එක්කෙනාට ඉතින් එහාට දෙයක් නැහැ යාට හොයා ගන්න. එතකොට මේකේ මමත්වය බැහැර කරලා ඇත්ත විමසන එක්කෙනාට තමයි මේක හොයා ගන්න යමක් තියෙන්නේ. දැන් බලන්න මමත්වයෙන් සතුටු වෙන්න ගියාම නේද මේ අරටුව වරදින්නේ. දාරටුව වරදින්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේවා අල්ලගන්න ගියාම අරටුව වරදිනවා. දැන් අපි දන්නවනේ දැන් ඔන්න ඒකනේ දැන් සමහර අවස්ථාවක් තියෙන නම කිව්වේ නැත්තම් අමනාප වෙනවා. නේ මේ නමක ඇති වටිනාකමක් නැහැ නේ. එක දවසක් එක බ්‍රාහ්මණයෙකුට ඕන වුණා කවුරුවත් මැරිච්ච තැනක වල්ලන්න. විශාල නුගයක් තියෙන තැනක් බලලා ඒ නුගේ සුද්ධ කර කර හිටියා. සේවකයෝ දම්මලා මේ නුගේ කප්පල දැන් බිම හදනවා. බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩි වෙලාවක බ්‍රාහ්මණය මොකද්ද කරන්න කියලා. මම මේ භාග්‍යතුන්දාස මම මේ කරන්නේ මම මලාට පස්සේ කවුරුවත් වල දාපු නැති තැනක මගේ මිනිය වල දාන්න මට ඕනකම තියෙන්නේ මම මේ මෙතන තමයි වල දාන්න කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ අහුවා බ්‍රාහ්මණි ඔබේ නම මොකද්ද කියලා නම කිව්වා. බ්‍රාහ්මණි ඔය නමින්ම 14000 වතාවක් වල දාලා තියෙනවා. ඒ නිසා අපි මේ එක නමකට ආස කරලා මේ ජීවිතේ මේ නමින්ම අපි කොච්චර ගුටි කාලයක්ද මේ නමින්ම කොච්චර කරදරවල පැටලිලා ඇද්ද මේ නමින්ම කොච්චර රජ කළා ඇද්ද මේ නමින්ම කොච්චර ඉඳලා ඇද්ද නමුත් නමේ කිසි වැදගත්කමක් නැහැ නමේ කිසි වැදගත්කමක් නැහැ වැදගත්කම තියෙන්නේම ක්‍රියාවේ ක්‍රියාවේම වැදගත්කම තියෙන නිසා අරටුව හොයාගෙන යන අය හැටියට අපි හැමෝම පාත් වෙන්න ඕනේ මොකද හේතුව දැන් අපි එතකොට තමයි අපිට මොකක්ද ඒකට කියන්නේ පිරිපුන් සංකල්පයෙන් බැහැර වෙලා ඒ කියන්නේ කරන දේ සෑහීමට පාත් නැවි මම මෙතන නෙමෙයි නවතින්න ඕන තැන මම මෙතන නෙවෙයි නවතින්න ඕන තැන කියලා තමන්ම තමන් ගැන හඳුනා ගන්න ඕනේ තමන්ම තමන් ගැන හඳුනා ගන්න ඕනේ මම මෙතන නෙමෙයි නවතින්න ඕනේ මම මෙතන නෙමෙයි නවතින්න ඕන කියලා එතකොට තමන්ට අවස්ථාව ලැබෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මේ මාර්ගයේ යන්න කුසල ඡන්දය ඇති කර ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් හොඳට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේකේ පාවිච්චි කරන ඒ වචනේ. මේ තියෙන්නේ තේසං සෝ තායස ඒච ධම්මා උත්තරීතරාජ පණීතරාද තේසං ධම්මානං සත්‍ය ක්‍රියා න ඡන්දං ජනිත න වායමති. වෑයම් කරන්නේ. වෑයම් කරන්න නම් ඇති වෙන්නේ මොකද්ද? කැමැත්තක් ඇති වෙන්න ඕනේ. කැමැත්තක් තිබ්බොත් තමයි වැයම් කරන්න දැන් උදාහරණයක් අපි ගියොත් ඔන්න මේ දහම්බර සරණ තියෙනවා කැමැත්ත තිබුත් නේ එන්නේ වීරිය අරගෙන නැත්තම් කැමැත්ත නැත්තම් එන්න බෑනේ සමහර විට පාන්දර නගිටිනකට එක්ක බෑ තව ටිකක් වෙලා ඉන්න එහෙම හිතෙන්නේ නැද්ද හිතෙනවනේ ඇඳේ හාසියකට ආයමත් අනිත් පැත්තේ පිළිලා පොඩ්ඩක් වෙලා ඉන්න හිතෙනවා ඒතර එහෙම හිතෙද්දි අමාරුවේ නැගිටලා ආයෙක් මන්ට මොන හොදගෙන ඒක මන්ට පාන්දරින් ගිහිල්ලා බස් එක අල්ලගෙන එන්න ඉපැ. ඒතර ඒ ඔක්කොට මුල් වෙන්නේ තමන්ගේ හිතේ ඇති කැමැත්ත නේද? ඒ අනේ කැමැත්ත තමයි මේ ධර්ම මාර්ගය තුල යනකට එයාට උපකාරී වන්නේ. ඉතින් අපි හොඳට මේක තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි හරයක් හොයන අය හැටියට යන ගමනේදී අපිට දැන් ගෞතම බුද්ධ ශාසනයෙන් අපි පිළිසරණක් හොයන්නේ. පිලිසරණ කියන්නේ මොකද්ද? විමුක්තිය නේද? එතකොට මේ පිරිසරණ සමහරට අපිට මේ ජීවිතයේ තමයි අපි ඒක ආරම්භය කරන්න වෙන්නේ. ඇයි කලින් ජීවිතයක ආරම්භ වුණා නම් අපි මේ ජීවිතය තුල අතරමංගල යන්නේ නැහැ නේ. එතකොට කලින් ජීවිතයක ආරම්භයක් තිබ්බනම් මේ ජීවිතය තුල අතරමංගීමක් තියෙන්න බෑ. එතකොට කලින් ජීවිතයක ආරම්භය සිද්ධ වෙච්ච නැති නිසා තමයි මේ ජීවිතය තුල අතරමං වුනේ. එහෙනම් මේ ජීවිතය තුල ආරම්භයක් උනේ නැත්නම් ඊළඟ ජීවිතෙත් අතරමං. එතකොට ඊළඟ ජීවිතයේ අතරමං නොවීමට නම් මේ ජීවිතය තුල හරි ආරම්භය හදාගන්න ඕනේ. එතකොට මේ ජීවිතය තුල හරි ආරම්භය හදාගන්න නම් අපි සාරය මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න ඕනේ සාරය කුමක්ද කියලා. නැත්නම් අපේ නිකන් හිතේට හිතේ පැහැදීමක් ඇති වෙච්ච එකෙන් අපි මුලා වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් අපි දන්නවා සමහර කෙනෙකුට පැහැදීමක් ඇති වෙච්ච ගමන් අපි ගත්තොත් හරියට දැන් මට සමහර අය කියන අත්දැකීම් මම අහලා තියෙනවා. සමහර කියනවා ස්වාමීනි මේ මම ධර්මෙ මෙනෙහි කරගෙන හිටියා. ඒක පාට නිකන් මාව නැතුව ගියා වගේ වුණා කියනවා. ඒක කියන කැවිල කිව්වා සමහර අවස්ථාවල තියෙනවා සිත එහෙම වෙනවා. ඒ කියන්නේ සමහර අයට චිත්ත සමාධියක් වගේ ආපු වෙලාවට මේ ශරීරෙ නොදැනියන්න දැන් මොහොතේ නොදැනි කියලා කියමු. දැන් හරටුව දන්නේ නැති කෙනෙක් හිතනවා මේ මගපල් ලැබුවා. ඔන්න රැවටුණා. මේ මගපල් ලැබුවා නෙමෙයි. හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය. එතකොට ඒ වගේ චූටි දෙයකට අපි ලෑසි ලොකු ලකුණු දාගන්න. සමහරට වුණා අපි හිත එක අරමුණක අපි හිතාගෙන ලස්සනට හිතාගෙන තියාගෙන ඉන්නකොට ඔන්න හොඳට දහම් කරන්නේ මෙනේ වෙනවා. චූටි දැක්කම අපිට දැන් මේක මට ඇතිවිච්ච කල්ලෙන් ඇතිවිච්ච එකක් නෙවෙයි. ඔන්න මට මේ ඇති වුණා. ඔන්න මට අවබෝධ. හැබැයි අවබෝධ වෙලා නැහැ. එතකොට අවබෝධ නොවි අවබෝධ නොවුණු දෙයකින් අවබෝධ වුණා කියන මතේ ඉන්නකොටත් තියා වීරිය අතාරිනවා. උත්සාහය අතාරිනවා. තමන් ගැන තියෙන අවධානය අතහැරියට පස්සේ එයාට ආයේ මාර්ගේ වඩා ගන්න ඊට පස්සේ අමාරු වෙනවා. ඇයි වීරියනේ අතාරින්නේ? මේ නිසා හැමතිස්සෙම අර වීරිය අතාරින්න තියෙන අවස්ථාවල් තමයි අපිට තියෙන බහුල වශයෙන් තියෙන්නේ. එතකොට ඔබට මතක මම හැමතිස්සෙම කියන කාරණයක් තමයි මේකේ සාර්ථකත්වයක් කෙනෙකුට තිබුණා තියෙන්නේ හිමින් හිමින් යන ගමනේ. කලබල නැතුව හිමින් හිමින් ගොඩනගා ගන්න ගමනේ තමයි සාර්ථකත්වයක් තියෙන්නේ. හැබැයි ඒ හිමින් හිමින් ගොඩනගා ගන්න ඕනේ අන්න අයට තේරෙන්නේ නැති විදිහට. එයාට විතරේ සාර්ථකත්වය තියෙන. අනිත් අයට කියනවා නේද? ඒ සාර්ථකත්වයක් කරා යන්න තියෙන අවස්ථාව නැති කරගෙන ඉල්ලයි. ඒ නිසා මේ හිමින් හිමින් යනවා නම් ඒ අනිත්‍යමානීව දැන් එක තැනක තියෙන බුදුරජාණන් වහන්සේ මට මතක ඇරෙයිට හත් ආලවක උග්ග ගැන බුදුරජාණන් වහන්සේ වික්ෂුන් ටික උග්ග ගැන ගුණ කියනවා. ගුණ කියලා ඉවර වුණාම ඒ වික්ෂුන් වහන්සේලා ගිහින් හත් ආලවක උග්ග සිටුමාට කියනවා හත් ආලවක උග්ගේනි ඔබ ගැන බුදුරජාණන් වහන්සේ මේමෙම ගුණ කිව්වා. අනේ ස්වාමී එතන ගිහියයි කවුරුත් හිටියක් දන්නේ නැහැ කියනවා. නෑ නෑ කවුරුත් හිටියේ නැහැ කියනවා. එහෙනම් කමක් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාමට වික්ෂුන් වහන්සේලා ආයි කියලා කියන භාග්‍යතුන් වහන්සේ අපිට හත් තාලක උග්ග හම්බ වුණා. අපි ඌට මෙහෙම මෙහෙම කිව්වා. එතකොට මේ එතන කවුරුත් වෙන හිටියක් දන්නේ නැහැ ගිහියය. ගිහියන් කවුරුත් හිටියේ නැහැ කිව්වා. එහෙනම් ඒක ඊළඟ ගුණේ හැටියට එකතු කරන්න කිව්වා. ඒක නවවෙනි ගුණේ හැටියට එකතු කරන්න කිව්වා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කොච්චර ඔහුගේ ඒ නියතමානීකම ගැන සතුටු වුණාද. වෙන කෙනෙක් නම් එහෙම නෙවෙයි බලන්න බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක කියලා මේ විස්තරේ. සංඝයාත් ඊළඟට ඇවිල්ලා මහා සම්මුඛ කිව්වා දැන් ඔයගොල්ලන්ට තේරෙනවද මං කවුද කියලා. එහෙම නේ දැන් රටාව. අන්නහන් සංඝයාගෙන් අහන්න ගිහිල්ලා මම මේ කියන්නේ බොරුද කියලා. ආනේකයි පරිහානිය කියන්නේ. ආනේකයි පරිහානිය කියන්නේ. එතකොට මේ හැබෑ දියුණුව කියන්නේ මොකද්ද? කවුරුවත් දන්නේ නැහැ. ගමනයි. එතකොට ඒ වගේ වෙන්න නම් අපිට බොහෝම ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. බොහෝම නීතිමානී වෙන්න වෙනවා. බොහෝම යොසිලිවන්ත වෙන්න වෙනවා. එහෙම නැත්නම් චූටි දෙයක දැන් සමහර අවස්ථාවලදී සමහර අය උපාසක අම්මලා එහෙම අපිට පත්‍රිකා වගේ හදාගෙන එක ලැමිනේට් කරගෙන අපිට පෙන්නනවා මේ පොයේ මෙච්චරක් මම සිල් ගත්තා. මේ මඩම කොටද? පොයේ මෙච්චරක් සිල් ගත්ත වැඩසටහන් මෙච්චරක් ගියා. දැන් මේ මොකේද මේක කියන්නේ? ඔව් ලකුණු ගන්න. එතකොට මේ අපිට ඒ වගේ තියෙන දෙයින් අපි නිදහස් වෙලා ඉන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න නම්. දැන් ඔබට තේරෙන්න ඇති මෙහෙම කිව්වහම මේ මනුස්ස ජීවිතයේ අවබෝධයක් කරා හැදෙන්න නම් විශාල පින්බලයක් එයාට තියෙන්න ඕනේ. විශාල පින්බලයක් තියෙනවා. මොකද පින්බලෙත් එක තමයි මේ පුද්ගලයාගේ ලක්ෂණ පිහිටන්නේ. පිහිටන්නේ පින්බලයක් තිබ්බොත්. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. ලංකාවට උන්වහන්සේ වැඩියට පස්සේ උන්වහන්සේ අර රාජකීය සම්බන්ධකම් කිව්වද? ධර්මාසුක රජුරන්ගේ පුතා මං මේ ඉන්නේ අපේ අක්කගේ පුතා කියලා සුමන සාමණේරයන් පෙන්වනවා නෑනේ. ඊළඟට ඒ සම්බන්ධ කිසිම දෙයක් ඒ ඥාතිකම් પરම්පරාවල් කතාවල් කිසි දෙයක් නෑ. ඊරවසගුවා මේ ස්වාමීනි දැන් නගරයට වඩින්න අපි කරත් එවන්නද කියලා ඇහුවා. ඒක නෑ වාහනවල යන්න. මොකද ඒ කාලේ තිබිච්ච වාහන ඔක්කොම තිබුණේ සත්වාහන වල යන්නේ නෑ කිව්වා. ඊට පස්සේ ඒ වගේ තමයි හැමතිස්සෙම උන්වහන්සේලා ජීවිතේ ගත කළේ. මොකද හේතුව ඒ ධර්මයේ තුලින් ගොඩනැගිච්ච නිසා. ඉතින් ඒකයි උන්වහන්සේගේ ජීවිතේ මිහිඳු මහරහතන් වහන්සේගේ බඩපිරුර සම්පූර්ණයෙන්ම සාර්ථක වුණේ ඒ තුල තිබිච්ච විරාගය. ඒ තුල තිබිච්ච විමුක්තිය. ඒ තුල තිබිච්ච සාරවත් බව. හරවත් බව. විදු මහරහතන් වහන්සේ එක තැනකවත් තියෙනවද දේවානම්පියස් රජුන් කියලා තියෙනවද රජතුමනි විහෙර විහාර 84000ක් හදලා තියෙන්නේ. එහෙනම් ඒ 84000ට මෙහි ඉඳලා පොඩි පූජාවක් කළොත් නරකද? මෙහෙම ඇනිත් තියෙනවනේ පොඩ්ඩක් යවුවොත් නරකද? එහෙම එකක් තියෙනවද? මොකුත් නැහැ. ඒ කිසි දෙයක් නැහැ. මෙහෙටම ගෙනල්ලා දුන්නා මිසක් මෙහෙන් ගෙනිච්චේ නැහැ. ඒ දේ නිසා මේ ඒ ධර්ම මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට ඒ ධර්ම මාර්ගයේ යන පිරිසක් ඇතිවීම අර පිරිස තුල නෙමෙයි සිද්ධ වෙන්නේ. එක එක්කෙනා තුල පිරිසක් තුල නෙමෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ කවුරු තුලද? එක එක්කෙනා තුල. එක එක්කෙනා හරි විදිහට ගියොත් හරි විදිහට අරටු හදාගන්න නැත්නම් මොකද වෙන්නේ? පටලෙනවාමයි. මම කියේක දැන් කෙනෙක් ඉන්න පුළුවන් සමාධියක් එකපාරට ඇති නොවි. නමුත් එයාට බුදුරජාන් වහන්සේ කෙරේ පැහැදීමක් ඇති කරගන්න පුළුවන්. සීලයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි සමාධියක් දිනු කරගැනීමේ අපේක්ෂාව තියෙනවා. ඒ අපේක්ෂාව තිබ්බ පමණින් එයාට ඒකට මුලා වෙලා හරියන්නේ නැහැ. මොකද ඒ අපේක්ෂාව කියන එක වෙනම එකක්. මුලා වෙනවා කියන්නේ තව එකක්. මේ නිසා අර ඉවසීමෙන් යුක්තව ධර්ම මාර්ගය තුල ගමන් කිරීම තමයි සාමාන්‍යයෙන් අපට කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අරටුව ගැන කළ දෙසුම ඒ කාලෙත් අමාරුයි. මේ කාලෙත් අමාරුයි. දැන් අර එක සිද්ධියක් තියෙනවනේ ඒක අර ඒ කාලේ ඔසවත් නූර ඇතු වෙච්ච උනන්දුවත් එක්ක ඉතින් හැමචම රහතන් වහන්සේලා ධර්මයේ කියනවා. ඒ නිසා ඒක පිරිසකට වුණා නම් රෑ එළිවෙනකන් මනක් අහන්න ඕන වෙලා ඉතින් මණ්ඩ පහදලා මහා පිරිසක් එකතු වෙනවා. එන්න ස්වාමීන් වහන්සේලා වැඩිය බන්න කියන්නේ. ටික වෙලාවයි කොටසකට මතක් වුණා ගිවල් දොරවල් කවුරුත් නැහැ. වහලා ආවි. ඕන් ගෙදර ගියා. තව කොටසක් ආවා. බලන් හිටියේ ඒගොල්ලන්ගේ යාළුවා ඇවිල්ලා ඉනවද කියලා. නැහැ. ගියා යන්න. තව කොටසක් වාඩි වෙලා හිටියේ හෝම නිින්ද ගියා. බොහෝම සුළු පිරිසක් තමයි අල්ලගත්තේ. ඒකට උන්වහන්සේ දේශනා කරන අප්පකාතේ මිනිස්සීසු යේජනා පාරගාමිනෝ අථායන් විතරා පජා තීරමේවානු දාවති. මේ මිනිස්යා අතර යම් කිසි කෙනෙක් යනවා නම් ඊතරට ඊ타මත්න ස්වල්පයයි අනි සියලු දෙනා මෙතර බලා දිව යන්නෝය තීරමේවානු දාවති. මෙතර බලා දිව යයි. ඊතර බලා යන්නේ ඒ නිසා ඒ බඳු ලෝකයක් නිසා. ඉතින් මේක අපි හරියටම තේරුම් අරන් සිටින්න ඕනේ. අර විතක්ක සංතාන සූත්‍රයේ මම ඔබට කිව්ව මතකද මේකදී අපිට ගොඩක් වටිනා එකක් හිටින මේ ආදීනවය පුරුදු කිරීම. ඒ කියන්නේ ආදීන කියලා කියන්නේ දැන් මේ ලෝකයේ අපිට මේ අකුසල් එක්ක මේ යන්න සිද්ධ වීම නිසා අපි විඳින දේවා බලලා ඒ ගැන කලකිරින එක තමයි අකුසල් ගැනත් කලකිරින එක තමයි අපට අකුසල් අතාරින්න තියෙන විදිහ. දැන් අර ආදීනව මෙනෙහි කරනකොට මේ අකුසල් වල ඒතර අකුසල් කිරිය පහදින්නේ නෑනේ. මොකක්ද වෙන්නේ? කලකිරිනවනේ. ඒ කලකිරීම තමයි යාට උපකාරී වන්නේ අකුසල් අතාරින්න. ඒ නිසා අපි මේ හරය හොයාගෙන යන හැටියට තමයි කල්පනා කළ යුත්තේ. නැත්නම් අපිට හරය හම්බ වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකේ උපමාව මොකද්ද කිව්වේ? හරය හොයාගෙන යනකොට හරේ හැටියට මුලා වෙන්න කරුණු ගොඩක් තියෙනවා කිව්වනේ. අයි කොලාසු වගේ කිව්වා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. පොත්ත වගේ කිව්වා සීලය. සිවිය වගේ කිව්වා සමාධිය. එලේ වගේ කිව්වා ඥාන දාසන. එතකොට ඒ ඔක්කොට මහුණවි විමුක්තිය නිවන අපේක්ෂා කරගෙන යන කෙනා තමයි කියනවා මේකේ හරිදි හොයාගෙන යන්නේ. එතකොට අර දැන් ඒක අපි දැන් එහෙම දැන් මේ වගේ දේශනාවල් කළ බුදුරජාණන් වහන්සේම තමයි සංඛාරුප්පති සූත්‍රයේ සෝතානුගත සූත්‍රයේ වගේ දේශනා කළේ. ඒ වගේ උන්වහන්සේ හැමදේශෙම ඉස්මතු කළා දුන්නේ දෙවියන් අතර උපදින්න කියලා. ඇයි දෙවියන් අතර උපදින්න කියලා උන්වහන්සේ පෙන්වා දුන්නේ? ඇයි මේ ජීවිතයේදී පින රැස් කරගෙන දෙවියන් අතරට ගියාට පස්සෙ යාට ආයමත් අවස්ථාවක් ලැබෙනවා ධර්මී හැසිරෙන්න. එතකොට මේවා තේරුම් අර නොසිටියොත් දැන් කෙනෙක් හිතුවොත් එහෙම නෑ මිනිස් ලෝකෙ මෙන්න ඕනේ මේක කරගන්න කියලා. එහෙනම් අපිට දැන් පැහැදිලි සාක්ෂියක් තියෙන්න ඕනේ මිනිස් ලෝකෙට ඇවිල්ලා දැන් කරගත්තු දේ ගැන. එතකොට මිනිස් ලෝකෙට ඇවිල්ලා දැන් වෙන දේවල් දිහා බැලුවහම අපිට තේරුම් ගත හැකි ඊළඟ පාර මනුස්ස ලෝකෙට එද්දි මොනවා වෙලා තියෙද කියලා අපිට හිතාගන්න බෑ. කොයි විදිහට මේ ලෝකෙයිද කියලා හිතාගන්න බෑ. දැන් අර පසුගිය දවස්වල මම මේ බැලුවා මේ විස්තරයකින් අර මේ රයිස් වෝම් කියලා ඉන්නවා මේ පණෝ જાතිය උන්ට කියන්නේ බත් පණෝ කියලා. ඒ හීනි දිග නූල් වගේ පණෝ. මේ පණෝ මතුවෙනවා ගඟෙන් එක කාලෙකට. මතුවෙනකොට මේ මිනිස්සු ඒ පළාත් වලට ගිහිල්ලා රෙදි දාලා මේ පණෝ ටික ගන්න උඩට. ගත්තා ඒව නිකන් නූල්ස් වගේ. ඒ පණෝ බලලා තමයි නූල්ස් හදලා තියෙන්නේ. ඒත් එහෙ උපන්නන් නම් අපි ඒක කනවනේ. කනවද නැද්ද එහෙ උපන්නන්? ඒ ලෝකේ යන විදිය නේ. අමුයෙන් කරන සමාජයක නම් අපි උපන්නේ අමුයෙන් කනවා. තනකොළ කරන සමාජයක නම් අපි උපන්නේ තනකොළ කනවා. අසුචි කරන සමාජයක නම් උපන්නේ අසුචි කරන. එහෙම ගමනක් නේ යන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහරිනි සමහර සත්‍යයන් කර්මානුරූප කිල්ල උපදිනවා කියන අසුචියේ. අසුචියේ ඉපදිලා අසුචියේම වයසට ගිහිල්ලා අසුචියේම මැරෙනවා. සමහර උපදිනවා කර්මානුරූප කුණවලින්. කුණුවලේ ඉපදිනා කුණුවලේම දිරලා කුණුවලේම මැරෙනවා. සමහර උපදිනවා ගිහිල්ලා පොළොවාස්සේ. පොළොවාස්සේ ඉපදිලා පොළොවාස්සේම වැඩිලා පොළොවාස්සේම දිරලා පොළොවාස්සේම මැරෙනවා. එහෙනම් අපි උපනිපං ආත්මල එහෙම වෙච්ච නිසා අපිට හොයන්න තියෙන ආහාරයෙන් පාරිශුද්ධිය නෙමෙයි. අපිට හොයන්න තියෙන ධර්මයේ හුලින්ම පිරිසිදු බව ලබන්නයි. ඒ නිසා නිර්මල ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන අපට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් අරට වන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.